සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති සෝයිමං ලෝකං පබාසේති අම්බාමුත්තෝව චන්දිමාති විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවස්ථරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ විහාරස්ථානයේ සිදු කෙරෙන අනුස්මරණීය පින්කමකට සහභාගී වෙන අවස්ථාව විහාරස්ථානයේ ගරුතර ලොකු හාමුදුරන් වහන්සේට අවුරුදු 100ක් සම්පූර්ණ වෙන මේ අසිරිමත් මොහොතෙහි උන්වහන්සේට ආශිර්වාද පිණිසත් පින්නතුන්ගේ ජීවිතයට සසර ගමනට මග වේදමක් පිණිසත් මහා පුණ්‍ය කර්මයකට සහභාගී වෙන අවස්ථාව. මේක පින්නතුනි අතිශය දුර්ලභ පින්කමක්. අපි හැමදෙනාම මේ ලෝකේ බිහි වෙනට කලින් මේ ලෝකේ එළිය දුටුව ස්වාමීන් වහන්සේ කෙනෙකුට මුළු හදවතින්ම අපි ආශිර්වාද කරන අවස්ථාවක්. ගමක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගමට මුදුන් මල් කඩක් වගේ. ගමේ පන්සලක් තිබුණට ඒ පන්සල ගොඩනැගිලිට එක නියම පන්සලක් බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියොතින්. ස්වාමීන් වහන්සේලාගේ සිවුරේ අතිරිය උන්වහන්සේලාගේ සීලාදී ගුණධම්මල බලය නිසායි විහාරස්ථානයක් බබලන්නේ. ඔබේ පන්සලේ මුදුන් මල් කඩ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඔබේ දෑතින් දානේ පූජා කළා පූජා කරපු ඒ ස්වාමින් වහන්සේ අවුරුදු 100ක් සම්පූර්ණ කරන අවස්ථාව ඔබට ජීවිතේහි මහා ආලෝකයක් සැලසෙන අවස්ථාවක්. පින්තුනි බොහෝ විහාරස්ථානවල දායකයන්ට මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. අතිශය දුර්ලභ අවස්ථාවකදී තමයි මෙවැනි පින්කමක් ගමක සිද්ධවන්නේ. එන්සා පින්තුනි ඔබට තවත් ජීවිතයේ මෙවැනි අවස්ථාවකට මෙවැනි සුබ මොහොතකට ඔබට මුහුණ දෙන්නට වේද කියලා අපට කියන්න අමාරුයි. එනිසා මේ ලැබෙච්ච ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවෙන් ඒ ස්වාමීන් වහන්සේ තමන්ගේ සියසින් දැකලා ඒ ස්වාමීන් වහන්සේට තමන්ගේ සියසින් සිව්පස්සේ පූජා කරලා ඒ ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන ගමන් ඒ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණයන්හි ආශිර්වාදයෙන් අපේ ජීවිතයට අපේ ආශිර්වාදයක් සලසා ගනිමු. පින්නතුනි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අපට හිතනවා හිතන්න පුළුවන් ඇතැම් විට මේ ආත්ම භාවයේ විතරක් කරපු උත්සාහයක ප්‍රතිඵලයක් කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට සිවුරක් දරාගෙන මේ ශාසනයේ ඉන්නට පින්නතුනි සංසර බොහෝ කාලයක් පින් දහම් කරන්නට ඕන, පාරමිතා පුරන්නට ඕන, ප්‍රාර්ථනා කරන්නට ඕන. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට සිවුරක් දරාගෙන ඉන්න එක පහසු කාර්යයක් නෙවෙයි. ලෝකේ රටක රජ කෙනෙක් වෙන්න පුළුවන්, ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන එක එහෙම සරල ලිහිසි පහසු දෙයක් නෙවෙයි. ඒ නිසාම තමයි රටේ රජතුමා වුණත් රාජ්‍ය නායකය වුණත් ස්වාමීන් වහන්සේට ආසනය පනවලා ස්වාමීන් වහන්සේට දානය පූජා කරලා ස්වාමීන් වහන්සේගේ පාමුල වාඩි වෙලා බිම වාඩි වෙලා වැඳගෙන බණහන්නේ. මේ පිනුතුන් දන්නවා අශෝක රජතුමා ඉන්න කාලේ ධර්මාශෝක රජතුමා දිනක් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්ක නිග්‍රෝධ පොඩි හාමුදුරුවෝ. හත්හැවිරිදි නිග්‍රෝධ කුඩා ස්වාමීන් වහන්සේ දැකලා ප්‍රසාදයට පත් වෙච්ච රජතුමා ස්වාමීන් වහන්සේ මාලිගාවට වැඩින්නට ආරාධනා කළා. මාලිගාවට වැඩම කරපු මේ කුඩා ස්වාමීන් වහන්සේට රජතුමා සඳහන් කරනවා ස්වාමිනී සුදුසු වස්නක් බලා වාඩි වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ වටපිට බැලුවා තවත් වැඩිමල් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටිනවාද කියලා බලන්නට. උන්වහන්සේ තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කේ නැහැ. මේ සත්හැවිරිදී කුඩා ස්වාමීන් වහන්සේ රජතුමාගේ රාජාසනය මත ඉඳගත්තා. අශෝක රජතුමා කියලා කියන්නේ පිනතුනි එදා දඹදිව හිටිය කාලිංග මහා යුද්ධය වැනි මහා යුද්ධ කළා ලක්ෂ ගණන් මිනිසුන් ඝාතනය කරලා දස ලක්ෂ ගණන් මිනිසුන් ජීවිතාන්තය දක්වාම අබ්බඝාතයන් කරපු මහා යුද්ධ පවත්වපු කෙනෙක්. රජතුමාගේ නම ඇහුවත් බිය වෙන සමාජයක අය දා තිබුණේ. එවැනි මහා ප්‍රතාපවත් රජ කෙනෙක් අභියස සිංහාසනය මත වාඩි වෙන්නට මේ කුඩා ස්වාමීන් වහන්සේට ආත්ම ශක්තිය ලැබුණා. පින්නතුනේ එක මේ සිවුරිය ඇසිරිය. ඒක මේ සතර බොහෝ කාලයක් පුරපු පාරමිතාවල ගුණය. ඒක තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ තියෙන ශක්තිය. පින්නතුනේ එදා අශෝක රජතුමාගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම හඳුන්වා දුන්නට පස්සේ බුද්ධ වර්ෂ 236 දී මිහිඳු හාමුදුරුව ලංකාවට බුදුදහම හඳුන්වා දුන්නා. එතෙන් පටන් බුද්ධ වර්ෂ 440 දක්වා වසර 200කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනයත් ජයශ්‍රී මහා බෝධියත් එවාගෙම බුද්ධ ධර්මයත් ආරක්ෂා කරේ ලාංකේය ස්වාමීන් වහන්සේලා. එදා ඉන්දියාවේ පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වියකී ගිය කාලෙක ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ වෙච්ච කාලෙක ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙච්ච කාලෙක මේ කුඩා ශ්‍රී ලංකාවෙහි මේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වුණා. ලංකාවේදී ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළා. මේ පින්තුන් අහලා ඇති වළගම්බා රජතුමාගේ කාලේ වසර 12කට අධික කාලයක් එක දිගටම නියම් කාලයක් පැවතියා. මේ නියම් කාලයේ මිනිසුන්ට ආහාර පාන නැතිව ගියා. මිනිස්සු ගස්වන කොළ කරකොළ ආදී අනුභව කරමින් බොහෝම දුකසේ කාලය ගත කළේ. එවැනි කාලයකත් පින්තුනි අපේ ලාංකේය මව්වරු තමන්ගේ දරුවන් හඬද්දී දරුවන්ට දෙන්න තියෙන කෑම ටික අරන් ගිහෙල්ලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරලා මේ ශාසනයට තමන්ගේ දායකත්වය දැක්වුවා. ඒ විතරක් නෙවෙයි අපේ අතීත මව්වරු පින්තුනි තමන් දරුවෝ හදනකොට ප්‍රාර්ථනාවක් කළා තමන්ට ලැබෙන දරුවෙක් ශාසනයට පූජා කරනවා කියලා. ගෙදර හිටිය ලස්සනම පින්වත්ම බුද්ධිමත්ම දරුවා කිසිදු ලාභ අපේක්ෂාවක් නැතුව නිර්ලෝභී සිතින් නිස්සරණාධ්‍යාසයෙන් මේ ශාසනයට පූජා කළා. අන්න එහෙම පූජා කරපු ස්වාමීන් වහන්සේලාගෙන් තමයි පිනතුනේ වසර 2300කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා භූමිතලයේ තුල ස්ථාපිත වුණේ. ඒ රැකෙච්ච බුදුදහම තමයි එදා බුද්ධ වර්ෂ 440 දී මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරපු බුදුදහම තමයි අද ලෝකේ පුරාම තේරවාදී බුදුදහම විදියට බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මුල් බුදු සමය විදියට අද ලෝකේ පුරාම තියෙන්නේ ලාංකේය ස්වාමීන් වහන්සේලා ඉතිරි කරපු ධර්මයයි. පින්නතුනි ඔබට ලොකු ආඩම්බරයක් මේක. අපේ අතීත මුතුන් මිත්තන් ශාසන වෙනුවෙන් කරපු අපරිමිත පරිත්‍යාගයේ නිසායි අපට මේ වගේ අවස්ථාවක් ලැබුණේ. ඒ නිසා තමයි පින්නතුනි ලෝකේ බොහෝ රටවල බුදුදහම තිබ්බත් මේ ශ්‍රී ලංකාවට ලෝකේ බෞද්ධ ජනතාව හුඟා ගරු කරනවා. වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් ඩේ කියලා දිනයක් නියම කරනවා. වෙසක් පොහොය දවසේ මැයි මාසෙ මේ දවස් දෙක වෙනුවෙන් ලෝකේ බෞද්ධයන් හැම රටකම විවිධ සම්ප්‍රදායට අයිති විවිධ රටවලින් ආපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒකරාශී වෙලා උත්සවයක් පවත්වනවා වෙසක් ඩේ කියලා. මේ වෙසක් කියන වචනේ කොයි භාෂාවෙන්ද ආවේ? වෙසක් කියන වචනේ පින්නතුනි සංස්කෘත භාෂාවේ වෛසාඛ කියන පදයෙන්, පාලි භාෂාවේ වේසාඛ කියන පදයෙන් සිංහල භාෂාවට එනකොට වෙසක් කියලා කියන්නේ. අපේ සිංහල භාෂාවෙන් ලෝකෙට ගිහිපු ලෝක විශ්වකෝෂවලට, ශබ්දකෝෂවලට ඇතුළත් වෙච්ච ප්‍රධානතම සිංහල වචනයක් තමයි වෙසක් කියලා කියන්නේ. අන්න ඒ වෙසක් ඩේ නැමැති මේ සිංහල වචනේ වෙසක් නැමැති පදේ යටතේ හැම අවුරුද්දකම මැයි මාසයේ පුන් පොහොදා ලෝකේ හැම රටකම බෞද්ධයෝ ඒකරාශී වෙලා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ උත්සවයේ වෙලාවේදී පින්නතුනි බෞද්ධ කොඩියක් ලෙල දෙනව යවස්ථාවේ ෂඩ්වරණිය යුතු බෞද්ධ කොඩියක් අහසේ ලෙල දෙමින් තමයි වෙසක් ඩේ කියලා මේ සමරන්නේ. එතකොට පින්නතුනි කවුද මේ බෞද්ධ කොඩිය හැදුවේ? මේ බෞද්ධ කොඩිය නිර්මාණය කළේ ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් හදපු බෞද්ධ කොඩිය යටතේ ශ්‍රී ලාංකීය නමක් වන වෙසක් කියන නම යටතේ ලෝකේ බෞද්ධයන් හැම රටකම ඒකරාශි වෙලා බුදුහාමුදුරුවෝ සමරනවා. පින්නතුනි ලංකාවේ ඇයට ශ්‍රී ලාංකිකයන්ට ගරු කිරීමක් හැටියටයි පින්නතුනි මේ විදියට ලෝකේ බෞද්ධයන් බුදුදහම සමරන්නේ. ඒක අපට පින්නතුනි ලොකු ගෞරවයක්. ලෝකයන්ගේ රටවල් අතර අපේ ශ්‍රී ලංකාවම කුඩා රටක් වුණත් ඒ රටේ ලෝකයේ මිනිස්සු ගරු කරන්නේ පින්නතුනි තේරවාදී මුළුබුදු සමය ආරක්ෂා කරපු රටක් විදියට. අන්නේ තත්ත්වේ ලබා දෙනට ඔබත් ඔබේ අතීත මෞදෙමාපියනොත් ලොකෝ කැපවීමක් කළා. විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සාසනයට පූජා කළා. පින්නතුනි අද ලෝකේ ගත්ත ලක්ෂ ගාණෙන් ඉන්නවා. බුරුමේ තායිලන්ත රටවල්වල ලක්ෂ 5 ලක්ෂ 8 වැනි විශාල ප්‍රමාණයන්ගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ලංකාවේ ස්වාමීන් වහන්සේලා කොච්චරද ඉන්නේ? ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා කොච්චරද ඉන්නේ? ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා ඉන්නේ 25,000 30,000 අතර ප්‍රමාණයක්. නමුත් පින්නතුනේ එච්චර කුඩා ස්වල්පයක් වුණත් මේ ලාංකීය ස්වාමීන් වහන්සේලා ලෝකෙටම ගිහිල්ලා මහා සේවයක් කරනවා. ඒ වගේම පින්නතුනේ ඔබත් ඔබේ හිතේ ගැඹුරින් තැම්පත් යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔබ දරුවෝ හදනකොට සාසනයක දරුවෙක් පූජා කරන්න ඕන කියන හැඟීම ඔබේ හිතේ කොතන හරි තියෙනට ඕන. ඔබට මේ අවස්ථාව මගහැරලා ගියා නම් ඔබේ දරුවන්ට හරි මේ අදහස දීලා තියන්නට ඕන. ඔබේ දරුවන්ටත් මේ අවස්ථාව නොලැබී ගියා නම් අඩුවානේ ඔබේ මුණුබුරු මිනිබිරියන්ට හරි මේ අවස්ථාව මේ අදහස හිතට දීලා තියෙන්නට ඕන. එහෙම නැත්නම් පින්තුනි මේ සාසනයේ බොහොම ඉක්මනින් ශ්‍රී ලංකාව තුලින් ගිය කියනවා. එනිසා මේක අපේ වර්තමාන කාර්යභාරයක්. අද උපන්දිනය සමරන මේ සියවෙනි වසර සමරන ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන් ඒ දරුවා ශාසනයට පූජා කළ නිසා බලන්න පින්නතුනි මේ ශාසනයක් බබලනවා, විහාරස්ථානයක් බබලනවා. ඒ ස්වාමීන් වහන්සේ නිර්මාණය කරපු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ලෝකයට ගිහිල්ලා ලෝකයට බුදුදහම බෙදා දෙනවා. ඔබේ දරුවත් පින්නතුනි ඒ දරුවාට ඇමිට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඇතැමිට කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඒකිනුත් සේවයක් වෙනවා තමයි. නමුත් වෙනතුනි ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් වෙන සේවය ඒ කිසිදු සේවයකට සම කරන්න බෑ. ඊට වඩා වටිනා සේවයක් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙතින් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ගේ දරුවෙක් හැටියට තමන්ට සාසන පූජා කළ තියෙනවා නම් තමන්ට වෙනත් දරුවෝ ඉහළ රැකියා කරන දරුවෝ 10 දෙනෙක් හිටියත් තමන්ගේ නෙත් දෙක පියවෙන මොහොතේ තමන්ට සතුට තියෙන්නේ සාසනයට පෝජා කරපු දරුවා ගැන හිතලා. මේ සිතුවිල්ල පිනතුන ඔබ අමතක කරන්නට එපා. ඒ විදිහට අපේ අතීත මවුරුන් කල නිසා තමයි මේ ශාසනය අදත් මේ ස්වාමීන් වහන්සේලා රැකගන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පිනතුනි පැවිදි වෙච්ච දා පටන්ම උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නින්දට යන කම්ම හැම මොහොතක්ම හැම හුස්ම පෙදක්ම මේ ශාසනය ජීවත් කරවන්න උත්සාහ දරන කෙනෙක්. තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් තමන්ගේ තියෙන දේපළ මේ සියල්ලක්ම කැප කළා. තමන්ගේ සමස්ත ජීවිතයම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන පිරිසක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. පින්වත්නි, මෙවැනි කැපවීමක් ලෝකෙ කිසිදු සංවිධානයකින් ලැබෙන්නේ නැහැ. කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව කිසිදු ප්‍රත්‍යපහසුකමක් බලාපොරොත්තු නොවි සම්පූර්ණයෙන්ම මේ ශාසනය ජීවත් කරවීමේ ඒකායන පරමාර්ථය ඇතුව තමයි මේ කුඩා ස්වාමීන් වහන්සේගේ පටන් ලොකු ස්වාමීන් වහන්සේ දක්වා හැම කෙනෙක්ම ක්‍රියා කරන්නේ. පින්නතුනි, අන්න ඒ සඳහා ඔබ සිව්පසෙන් දායකත්වය දරන වගේම ඔබේ දරුවන් ශාසනයට පූජා කිරීමේ වගකීමක් තියෙන බව හොඳට මතක තියාගන්න. ලොකු ස්වාමීන් වහන්සේගේ ගුණ කියලා උන්වහන්සේට ආශිර්වාද කළා දිගාසිරි ප්‍රාර්ථනා කරන වගේම ශාසනයට දරුවන් පූජා කරන්නටත් මෙවැනි අවස්ථාවකදී ඔබේ සිත නැඹුරු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම ඔබ මේ සියවස් සමරන ස්වාමීන් වහන්සේට කරන ලොකුම ගෞරවය බවට පත් වෙන්නේ. පින්තුනි, ඔබ අහලා ඇති ඇතැම් විට අපේ ශාසන ඉතිහාසය ඇතැම් කතා සඳහන් වෙනවා සමහර ස්වාමීන් වහන්සේලා ඉතාම ලස්සනට බණ කියනකොට ඇතැම් විට සමහර දෙවඟනම් සමහර දෙවුරු ඇවිල්ලා ඒ ආශ්‍රිත වෙඳගෙන බණ අහනවා. බණ අහන ගමන් මොකද කියන්නේ? මේ මගේ පුතයි මේ බණ කියන්නේ කියලා දෙවිවරුත් එක්ක ඇවිල්ලා බණ අහනවා. ඇතැම් විට මේ ආත්ම භාවයේ මිය ගියපු අම්ම තාත්තා නෙවෙයි මේ. ඇතැම් විට මේ ආත්ම භව සිය ගානකට කලින් මිය ගියපු ඒ ස්වාමීන් වහන්සේගේ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඇවිල්ලා දෙවියෙක් දෙවඟනෙක් හැටියට ඇවිල්ලා ඒ ආශ්‍රිත වෙඳගෙන බණ අහනවා. ඇතැම් විට මේ ආත්ම භාවයේ අම්ම තාම ඉන්නවා. දරුවෙක් ශාසන පූජා කරවතින් පින්නතුනි, ඒ ආනිසංස මේ ආත්ම භාවයේ අම්මට තාත්තට විතරක් නෙවෙයි, අපි සසර ආපු ගමනේදී අපේ අපමණ මෞදෙමපියන්ට ඒක මහා පුණ්‍ය නිධානයක් වෙනවා, අනුගාමික නිධානයක් වෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ පින්නතුනි ඉතාම වටිනා වස්තුවක්. ස්වාමින් වහන්සේ කෙනෙක් දකිනකොට එදා සැරියුත් හාමුදුරුවෝ දැක්ක වගේ කියන හැඟීමෙන් තමන්ගේ දෑත එකතු කළ වඳින්න, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් දකිනකොට එදා ජයත්‍රි මහ බෝධීන් වහන්සේ අභියස බුද්ධගයාවේ සම්බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ කියන හැඟීමෙන් ඔබ තමන්ගේ දෑත එකතු කළ වඳින්න. ඒ වගේම පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහනකොට මේ බුදුරජාණන් වහන්සේම තමන් වෙනුවෙන් දේශනා කරන අනුශාසනාවක් කියන හැඟීමෙන් ශ්‍රද්ධාවෙන් ඒ ධර්මය අහන්න. බුදුහාඳුරන්ගේ හැම දහම් පදයකින්ම පින්නතුනි අපේ ජීවිත දුකෙන් නිදහස් වීම සඳහා කරන අනුශාසනයක් මේක. ඒ වගේම මේ තෙරුවන කෙරෙහි අපේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් ඒ ශ්‍රද්ධාව නිසාම මේ ශාස්ත්‍රය තුළ අප්‍රමාදීව ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්න ඕන කියන වීරියක් අපට හට ගන්නවා. පින්නතුනි, අපේ ජීවිත හැමදාම තියෙන ජීවිත නෙවෙයි. අපේ ජීවිත ටිකෙන් ටික වියපත් වෙනවා, අපිට ටිකෙන් ටික මරණයට ලං වෙනවා, කවදා හරි අපි ජීවිතයෙන් සමු ගන්නවා. මේ ජීවිත කාලයෙන් පින්නතුනි අපි ගන්න ඉහළම ප්‍රතිඵලයක් තමයි ශ්‍රද්ධාව උපදවාගෙන මේ ශාස්ත්‍රය තුළ මෙවැනි දාන ආදී පින්දහම් කරන්න, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වන්න, මල් පාන් පූජා කරන්න, විදුලි බුබුලු දල්වන්න, තමන් ආහාර පාන ආදිය පූජා කරන්න. බලන්න පින්නතුනි, ඔබ මේ වටා පිටාව දකිනකොට, බෝධීන් වහන්සේ දකිනකොට, මේ විදුලි බුබුලු දකිනකොට, පිළිම වහන්සේ, දාගැබ් වහන්සේ දකිනකොට ඔබේ හදවතට කොච්චර සැනසීමක්ද, කොච්චර සතුටක්ද, කොයිතරම් නිරාමිස ප්‍රීතියක්ද? පින්නතුනි, මේ සතුට ඔබට වෙන දෙයකින් ලබන්න පුළුවන්ද? ඔබ ගෙදර කෑමක් බීමක් අනුභව කළ මේ සතුට ලබන්න පුළුවන්ද? ගෙදර රූපවාහිනියක් ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නකොට ඔබට මේ සතුට ලැබෙනවද? ඔබ නාට්‍යයක් බලන්න ගිහපු වෙලාවේදී, ඔබ නැත්තම් වෙනත් විනෝදයක් වෙන අවස්ථාවේදී ඔබට මේ නිරාමිස සතුට ලැබෙනවද? නැහැ පින්නතුනි. බුදුහාඳුරන්ගේ බුදුගුණ සීකරනකොට, සද්ධර්මයේ ගුණ සීකරනකොට එදා වැඩ සිටිය සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප ආදී ස්වාමීන් වහන්සේලා දකිනකොට, සිහි කරනකොට අපේ හිතට කොයිතරම් සැනසීමක්ද? ඒ සැනසීම නිසාම පිනතුනි අපට මේ සම්බුද්ධ ශාසනයෙහි අප්‍රමාදීව අකුසලෙන් මිදලා කුසල් දිනු කරන්නට සිත දිනු කරන්නට ලොකු උනන්දුව ලොකු උත්සාහයක් ඇති වෙනවා. අන්නේ ධර්ම මාර්ගය තුල පිනතුනි අපි නිතරම සතිමත් බව දිනු කරනවා, සම්මා සතිය දිනු කරනවා. සම්මා සතිය කියන්නේ පිනතුනි මෙන්න මේ වර්තමාන මොහොතේ අපේ සිත පවත්වා ගන්න අපි දරන උත්සාහය. අපේ ශරීරයට අපේ කයට මොකද්ද වෙන්නේ කියන එක ගැන හොඳ සිහියෙන් ඉන්නවා. පින්නතුන ඔබ කල්පනා කරලා බලන්න. ඔබ අතීත සිතුවිල්ල දැන් හිතන වෙන්නට පුළුවන්. ඔබේ ගෙදර ගැන හිතන වෙන්න පුළුවන්. ඔබ අතීත යහපු දැකපු දේවල් ගැන හිතන වෙන්න පුළුවන්. ඒ මොහොතේ පින්නතුන ඔබ හිතන්නේ ඒ සැබෑ සිද්ධිය නෙවෙයි, ඒ අතීතයෙන් ලැබපු අත්දැකීම ඔබ සීකරන්නේ. ඔබ අනාගතය දැන් සීකරන වෙන්න පුළුවන්. ඒ සීකරන්නේ දැන් සිත නෙවෙයි, අනාගත අරමුණක් දැන් මේ සිතින් සීකරන්නේ. ඇත්තටම පින්නතුනි ඔබට ජීවිතය කියලා මොකද්ද තියෙන්නේ? ජීවිතය කියලා තියෙන පින්නතුනි මෙන්න මේ වර්තමාන මොහොත. මේ වර්තමානයේ ගතවන තත්පරය තමයි, මේ ක්ෂණය තමයි අපට ඇත්තටම ජීවිතය කියලා තියෙන්නේ. අන්නේ ජීවිතයත් පින්නතුනි හැම මොහොතේ මේ සිතිවිල්ල ඇති වෙනවා නැති වෙනවා, ඒක ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. අපි යම් කිසි සිතිවිල්ලක් හිතනවා නම් අන්නේ සිතන මොහොතයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඔබ දරුවෙක් ගැන හිතනවා නම් ඔබේ සමස්ත ජීවිතයම දරුවා ඒ වෙලේ. ඔබ ඔබේ නිවස හිතනවා නම් ඒ නිවස ගැන හිතන මොහොත තමයි ඔබේ සමස්ත ජීවිතය. මෙන්න මේක නෝනෙන් අපට සිහි කරන්න පුළුවන් නම් මේ සතිමත් බවත් එක්ක පින්නතුනි ටිකෙන් ටික අපේ භාවනාවක් දියුණු කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ඒ වගේම ආනාපාන සති භාවනාව, මේ වගේ භාවනා පින්නතුනි ටිකෙන් ටික මනසේ හුරු කරන්න. මනසේ හුරු කරන්න හුරු කරන්න පින්නතුනි තමන්ගේ මේ විසිරලා යන සිත ටිකෙන් ටික එක අරමුණක බොහෝ වේලාවක් රඳවා ගැනීමේ අවස්ථාවකට ලැබෙනවා. පින්නතුනේ මේ කතා බලන්න. දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරන්න. දවසට විනාඩි 5ක්වත් ආනාපාන සති භාවනා කරන්න. ඔබට ලොකු මානසික සුවයක් තමන්ගේ හිතට ලැබෙනවා. ඒ කරන භාවනාව දවසක් දෙකක් නෙවෙයි, එක දිගටම තමන් නොනවත්වාම කරන්න. අන්න ඒ ක්‍රීමේ අනිසංශ විදියට පින්නතුනේ අපේ ටික ටිකෙන් ටික සමාධිමත් වෙනවා. අන්න ඒ සමාධිමත් වෙච්ච සිතින් අපි ලෝක යථාර්ථය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය අපේ නුවණින් බලන්න හුරු වෙනවා. ප්‍රඥාව දින වෙනවා. මෙන්න මේ කරුණ වලට කියනවා පින්නතුන මොනවා කියලාද? ඉන්ද්‍රිය ධර්ම කියලා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපේ ජීවිතයේ සැබෑ ධනය කියලා කියන්නේ අපේ ජීවිතයට ලැබෙන සැබෑ වටිනාකම කියලා කියන්නේ පිනතුනි මෙන්න මේ කරුණු පහෙන් හැකි තාක් දුරට තමන් දිනු වෙන්න. ශ්‍රද්ධාවෙන් දිනු වෙන්න, වීරයෙන් දිනු වෙන්න, සතිමත් බවෙන් දිනු වෙන්න, සමාධියෙන් දිනු වෙන්න, ප්‍රඥාවෙන් දිනු වෙන්න. මේ සත්‍යයන් වලින් දිනු වෙන්න මොකද පිනතුනි වෙන්නේ? තමන් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වලින් තමන් දුක් විඳින ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. අඩු වෙලා තමන්ගේ සිතින් සතුට විඳින කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ தත්ත්වය සඳහායි බුදුහාමුදුරෝ අපට නිතරම අනුශාසනා කළේ. අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණා න අඤ්ඤ සරණා කියලා දේශනා කළේ මේකයි. තමන්ගේ සැබෑ පිළිසරණ තමන්ගේ හිත විතරයි. තමන්ගේ මේ ශරීරය ටිකෙන් ටික වයසට යනවා. ටිකෙන් ටික රෝගී වෙනවා. කවදා හරි දවසකට මේ පෙන ශරීරය අපි අත්හරිනවා. ඒ අත්හරින දවසට පින්නතුනි අපේ ඊළඟ භවය තීරණය වන්නේ අපි ලැබපු මානසික දියුණුවයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණා කියලා දේශනා කළා. ධර්මය තමයි තමන්ට තියෙන එකම රැකවරණය. තමන්ට දරුවෝ හිටියත් ඒ දරුවන්ට අන්තිම මොහොතේ උදව් කරගන්න බැරි වෙනවා. තමන්ට ලොකු අධ්‍යාපනයක් තිබුණත් ඒ අධ්‍යාපනයෙන් තමන්ට අවසාන මොහොතේ පිළිසරණක් නැහැ. තමන්ට ලොකු හොඳ ලස්සන රූප සම්පත්තියක් තිබුණත් මේ ශරීරයවත් පිනතුනේ අපිත් එක්ක අවසාන මොහොත යන්නේ නැහැ. ඒ හැමදේම අපට අස්හරින් සිද වෙනවා. තමන් වඩපු දහම, තමන් රැකපු සීලය, තමන් දිනු කරපු සිත තමයි තමන්ට ඇත්තටම පිළි පිණිස පවතින්නේ. ඒ නිසා පිනතුනේ මෙන්න මේ ධම්මඟ අප්‍රමාදීව දිනු වෙනට මේ ලොකු ස්වාමීන් වහන්සේගේ උපන්දිනය සමරන මේ අවස්ථාවේදී අපි අදිස්ත්‍රාණ කරගන්න. ඒ වගේම මේ ඉන්න කුඩා දරුවන් නිතරම පින්නතුනි දහම වෙත යොමු කරන්න ඔබ බොහොම වාසනාවන්තයි. මේ දරුවව පන්සලට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඔබේ දරුවන් වෙලා පින්නතුනි මෙවැනි කාලෙක බුද්ධෝත්පාද කාලෙක මිනිස්යන් වෙලා මේ දරුවව ඉපදෙන්නේ නිකන් නෙවෙයි. විභාගයක් පාස් කර උපාධියක් අරගෙන විවාහයක් වෙලා නිකන් මැරෙන්න නෙවෙයි මේ දරුවෝ ඉපදෙන්නේ. මේ දරුව මෙවැනි කාලෙක ශ්‍රද්ධාවන්ත මව් දෙමාපියන්ගේ දරුවන් වෙලා ඉපදෙන්නේ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න. ඒ දරුවන් එක්ක හැමදාම දිනකට විනාඩි 5ක් හරි බුදුන් වඳින්න. ඒ දරුවොත් එක ටික වෙලාවක් භාවනා කරන්න. ඒක පින්නතුනි දරුවන්ගේ අනාගතයට ලොකු ආරක්ෂාවක්, ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාව දරුවන්ගේ දිනු වෙනකොට දරුව ඇතැමිට කැමති වෙනවා පැවිදි වෙන්න. එහෙම අදහස් ඇති වුණාට පස්සේ පින්නතුනි ඒ දරුවන් මේ ශාස්ත්‍රය යොමු කරන්න. ඒක තමයි ඔබේ පරම යුතුකම බවට පත් වෙන්නේ. අන්න එවැනි ආකාරයෙන් කටයුතු කරන්න පින්නතුනි අද දින අපි අප්‍රමාදීව කටයුතු කරමු. මේ සම්බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් මේ ශාසන ප්‍රතිපදාව ආරම්භ කළා අප්‍රමාදීව මේ ගුණධර්ම ලියදෙනවා නම් ඒ තැනැත්තා වනා ගැබෙන්නේක් මෙන්න පුන්සඳක් වගේ මේ ලෝකේ ආලෝකවත් කරනවාය කියලා. පින්නතුනි අපේ හිතේ අකුසල් දුරු වෙනකොට, අපේ හිතේ කුසල වැඩෙනකොට, හිත දිගෙන් ටික පිරිසිදු වෙනකොට, හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙනකොට හිතට ලොකු සැනසීමක් තියෙනවා. බලන්න ඔබේ විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ පිළිබඳව කොයිතරම් සතුටකින්ද ඉන්නේ, කොයිතරම් නිර්මල පවිත්‍ර සිතකින්ද ඉන්නේ. ඒ පවිත්‍ර සිත නිසාම පින්නතුනේ ශාරීරියේ වයසට ගියත්, ශාරීරියේ දුර්වල වුණත් බොහෝම හිත සතුටෙන් ඉන්නේ. අන්න ඒ හිතේ සතුට ඇති වෙන්නේ කොහොමද? කිසිම කෙනෙක් ගැන අමනාපයක් නැහැ, කිසිම දෙයක් ගැන දැඩි ආසාවක් නැහැ, ඒ වගේම මෝහයක් නැහැ. ඒ නිසා අපට අපේ ජීවිත ලස්සන කරගන්න කැමති නම් පින්නතුනේ ගේ දොර වලට, ඉඩකඩම් වලට විතරක් ආදරය කරාට වැඩක් නැහැ. තමගේ රූපයට විතරක් ආදරය කරාට වැඩක් නැහැ. එහෙනම් ඔබ කුමකටද වඩාත්ම ආදරය කරන්න ඕන? සලකන්නට ඕන. වඩාත්ම ආදරය කරන්න ඕන, වඩාත්ම සලකන්න ඕනේ කාටද? තමන්ගේ හිතට. තමන්ගේ හිතට තමයි ඉහළම සැලකිලි දක්වන්න ඕන. ඒ තමයි තමන්ගේ හිතට අකුසල් නොවන විදියට, තමන්ගේ හිතේ කුසල් වැඩෙන විදියට නිතරම සිත ගැන සැලකිල්ලෙන් ඉන්න. කිසියම් කෙනෙකුට තමන්ගේ හිතේ තියෙන ලස්සන පැහැර ගන්න දිට දෙන්නට එපා. යම් කිසි කෙනෙක්ගේ රූපයක් නිසා, ශබ්දයක් නිසා, වෙනත් අරමුණක් නිසා තමන්ගේ හිතට ලෝභයක්වත්, ද්වේෂයක්වත්, මෝහයක්වත් ඇති නොවන විදියට නිතරම තමන්ගේ හිත රැක ගන්න. ඒ හිත දිනෙන් දින දියුණු කරගන්න. තමන්ට කියලා අමනාපයි ඉන්නවා නම් එයා අමනාපයට මෛත්‍රී කළා. සබ්බේ සත්තා බාහු සුඛිතත්තා කියලා එයාට මෙත් වඩලා එයා තමන්ගේ සසර ගමනේදී මෞදෙමපියන් දරුවන් මෙච්චය නේද කියලා මෙත් සිටින් බලලා මෛත්‍රියෙන් එයාට සමාව දෙන්න, එයාගේ අමනාපකම් අඩු කරන්න. දිනපතාම පින්නතුනි ටිකෙන් ටික තමන්ගේ මතකයේ තියෙන අමනාපයගේ නාමලේඛණිය අඩු කරන්න. බොහෝ විට අපි අහවල් කෙනා මට මෙහෙම කළා, මගේ දරුවට මෙහෙම කළා කියලා හිතේ විරසක බවක්, හිතේ අමනාපයක් තියෙනවා. මෙන්න මේ බව පිනතුනේ ටිකෙන් ටික අඩු කරගන්න. මැරෙන්න මොහොතට hali කලින් තමන් අමනාප සියලුම දෙනාට සමාව දීලා එයා තමගේ මිත්‍රයන් බවට තමන්ගේ හිතින් පත් කරගන්න. ඒ වගේම පිනතුනේ අපට නොඑක් දෙයක් ගැන ආසා තියෙනවා. තමන්ගේ ඉඩ කඩන් වලට ආසයි, දරුවන්ට ආසයි, තමගේ රූපයට කැමති, තමගේ රැකියාවට, දේපාලට, මිලමුදලට ආසයි. මේ කුමන දෙයට ආසා කළත් පින්නතුනි එක තත්පරයෙන් ඒක ඇසු පියන මොහොතෙන් මේ සියල්ලක්ම තමන්ට අහිමි වෙනවා. තමන්ගේ දේපල තමන්ගේ දරුවන් විතරක් නෙවෙයි අවුරුදු 60ක් 70ක් පෝෂණය කරපු තමන්ගේ මේ ශරීරයත් එක මොහොතෙන් තමන්ට අහිමි වෙනවා. අන්න එවැනි ලෝකයක අපි ජීවත් වෙන්නේ කියන හැඟීමෙන් ටිකෙන් ටික ලෝභකම අත්හරින පිණතුනි. ඒ ලෝභකම අත්හරිනවා කියලා කියන්නේ මේ ශරීරය අත්හැරීමත් එක්කම තමන් මීට වඩා ඉහළ තැනකට තමන් සිත පිහිටුවා ගන්නවා. මනස ලෝකේ හරි දිව්‍ය ලෝකේක හරි බ්‍රහ්ම ලෝකේක හරි ඉහළ මානසික තත්වයක තමන්ගේ සිත නිතරම පවත්වා ගන්නට තමන් දක්ෂ වෙන්න. පින්නතුනි මෙන්න මේකයි අපේ ජීවිතයෙන් අපි ගන්න ලොකුම ප්‍රයෝජනේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපට ලැබුණේ ඉතාම දුර්ලභ කාලයක් සම්බුද්ධෝත්පාද කාලයක් අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකේ තියෙන කාලෙක අපි මේ ජීවත් වෙන්නේ. අන්න එවැනි කාලෙක පින්නතුනි තමන්ගේ විහෙර විහාරස්ථානට ඇවිල්ලා දරුවොත් එක්ක මේ වගේ පින්කම් නිතර කරන්න. අඩු ගානේ සතියේ සැරයක්වත් දරුවොත් එක්ක පන්සලට ඇවිල්ලා මලුපෙත් මං ආදී හැමදලා බෝධින් වහන්සේට බෝධි පූජා පවත්වලා පහන් දැල්වල දරුවන්ට ආශිර්වාද ලබා දෙන්න. මේ ශාසනයට ඔබ ජීවේ ලබා දෙන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා ගෞරවයෙන් ස්වාමින් වහන්සේලාට වඳින්න. ඔබ දැනුත් ඒව කරනවා. නමුත් වඩා වඩාත් මේව කරන්න කරනකොට ඔබට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, රෝග සම්පත්තිය ලැබෙනවා. මේ හැම දෙයකින්ම ඔබ ශක්තිය උපයාගෙන, ශක්තිය දිනු කරගෙන, ඔබේ ගිහි ජීවිතය සඵල කරගෙන, ඔබේ දරුවන්ගේ ජීවිත සඵල කරගෙන සතුටෙන් ඉන්න ගමන් සසර ජීවිත සුවපත් වෙන විදියට අප්‍රමාදීව දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරන්න උත්සාහවන්ත වන්න. ඒ වගේම පින්තුනි දරුවන්ට කුඩා කාලේ පටන්ම ශ්‍රද්ධා ඇති කරන්න. ස්වාමින් වහන්සේ කෙනෙක් කොහි දැක්කත් දන ගහලා වඳින්න දරුවා අහුරු කරන්න. සතියේ දවසක්වත් දරුවොත් එක බණක් අහන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දිනපතාම තමන්ගේ නිවසේ මල් ටිකක් පූජා කරන්න. උදෑසන තැන් කෝප්පයක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැම නිවසකම පූජා කරන්න. මේ හැම දෙයකින්ම තමයි ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. මේ හැම දෙයකින්ම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. මේ හැම දෙයකින්ම තමට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. මේ හැම දෙයකින්ම ඔබ කවදා හරි දවසක මේ ආත්ම භාවය අත්හරිනකොට මීට වඩා ඉහළ තැනකට යන්නට ඔබ තමන්ගේ සිත පිහිටුවාගත්තු කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ මොනෝතින් තමයි පිනතුනි. අපි ඇත්තටම සාරසංඛ කලපලක්ෂයක් පුරා ඇස් ඉස් මස්ලේ අප වෙනුවෙන් දන් දීලා අපමණ පරිත්‍යාගයක් කළ අපේ ශාස්ත්‍ර වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප කරන සැබෑ ගෞරවය එයයි. අන්න එහෙම කිරීම තමයි පිනතුනි මේ වසර 2500ට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය තමන්ගේ ලේන් දහඩියෙන් පෝෂණය කරපු, කැපවීම කරපු මහා සංඝරත්නයට ඔබ කරන සැබෑ ගෞරවය වෙන්නේ. අන්න ඒ විදිහට කළොත් තමයි ඇත්තටම ඔබ ඔබේ විහාරස්ථානයේ ලොකු හාමුදුරන් වහන්සේ අවුරුදු 100ක් ගත වෙන අවස්ථාවේදී උන්වහන්සේට ලබා දෙන සැබෑ උපන්දින ත්‍යාගය වෙන්නේ, සැබෑ ආශිර්වාදය වෙන්නේ ඔබ වඩ වඩාත්ම ධර්මයට නැඹුරු වෙන්න. ඔබ වෙනුවෙන් අවුරුදු 100ක සමස්ත ජීවිතයම ඒ ස්වාමීන් වහන්සේ ශාසනයෙන් පූජා කළා. ඔබ දීපු හැම සිව්පස්යකින්ම, ඔබ පූජා කරපු හැම බත් හැඳකින්ම උන්වහන්සේ ශක්තිය ලබාගෙන මේ ශාසනයට ජීවය දුන්නා. උන්වහන්සේ කිසිදු බත් හැටයක ණයක් නොමෙන විදියට ඔබට ධර්මයෙන් අනුග්‍රහ කළා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා ඔබ පින්කම් සිදු කරගත්තා වගේම ඔබ වඩ වඩාත්ම ධර්ම වෙත නැඹුරු වන්නට අද දින අදිස්ථානයක් කරගන්න. ඒ වගේම ඔබේ දෑතින් තව තවත් ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා ඔබට පින් කරගන්නටත්, ලොකු හාමුදුරුවන් වහන්සේට දිගාසිරි ලබන්නටත් ඔබ අද දින සිදු කළා වූ මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි තමන්ගේ ගමේ පන්සල, ගමේ මුදුන් මල් කඩ ආලෝකෙන් බබලන අවස්ථාව, මලින් පහනින් බැබලෙන අවස්ථාව, මේ බැබලෙන්නේ පන්සල නෙවෙයි මේ බැබලෙන ඔබේ හදවත් ඔබේ සිත් සතන් මේ සියාටම ජීවය දීලා වසර 100ක් ජීවත් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ ස්වාමීන් වහන්සේ ජීවත් කරවන්නට උපස්ථාන කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඔබ හැම දෙනාගේම ජීවිතවලටත් අපි ආශිර්වාද සලසා ගනිමු. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මේ දිනවල ආශිර්වාද කරන තම ජීවිතය අවුරුදු 100 සම්පූර්ණ කරන අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට මේ පින්කම ආශිර්වාදයක් වේ. උන් වහන්සේට තව තවත් මේ ගෞතම ශාසනයේ බබළුවනට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් දෙවියනොත් මේ පින් අනුමෝදන්ව තරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන අනිකුත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පින්කමට සහභාගී වන ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝ සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදං සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් බලාපොරොත්තුවකින් සිටින්නම් ඒ සියලු ඥාතියෝද මේ පින් අනුමෝදන සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා. විශේෂයෙන්ම ලොකු හාමුදුරන් වහන්සේ මෙලොවට ජනිත කරපු ආදරණීය මව් දෙමව්පියන් මේ විශ්වයේ කොතනක හරි වෙත්නම් පින් අපේක්ෂාවෙන් ඒ මව් දෙමව්පියන් ඇතුළු සසරගත සියලුම උන්වහන්සේගේ මව් දෙමව්පියන්ද මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්තුනි, ඒ වගේම අපි ආශිර්වාද කරන්න ඕන මේ ලොකු ස්වාමීන් වහන්සේ රැක බලා ගන්න ආදරණීය මේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් විශේෂයෙන්ම ඒ අලවල සුබෝධි ස්වාමීන් වහන්සේ, වතෝගල සරණසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු මේ කුඩා ස්වාමීන් වහන්සේලාගේ ශක්තිය ධෛර්ය කැපවීම නිසායි ඒ ලොකු හාමුදුරෝ ඒ වගේම අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම ශක්තිය නිසායි ඒ ලොකු හාමුදුරුවෝ ඉතාම ලස්සනට සතුටෙන් කාලය ගත කරන්නේ. එනිසා අපි උන්වහන්සේලාට විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේලා ඇමරිකාව වැනි දුරබැහැර රටවලට ගිහිල්ලා ඉතාම ලස්සනට විහෙර විහාරස්ථාන පවත්වා ගනිමින් සිය දහස් ගණනක් බෞද්ධයන්ට මෙන්ම අබෞද්ධයන්ට මේ සම්බුද්ධ ශාසනය තුල දාන ආදී පින්දහම් කරන්ට, සීලාදී පිළිවෙත් සම්පූර්ණ කරන්ට සුවිශාල කැපවීමක් කරනවා. බොහෝ දුෂ්කරතා මැද්දේ බොහෝ කැපවීම කරලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට තව තවත් මේ දහම් මඟ වඩන්නට, සසුම් මඟසර සරන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත් ඔබ හැම දෙනාටමත් මේ සියලු පින්කමලාංශයෙන් ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත සුවපත්ත්වා, පරලෝ ජීවිත සුගමවත්ත්වා, සසරගත ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවියත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුංකා බයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං හන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.